හොඳයි පින්නතුනේ සාදුකාරයක් පවත්වන්න. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනේ දේශානේ මාසාච්චේ නෝනා මහත්මිය මේ තමන්ගේ තාම සමීපතම ඥාති මිත්‍රාදීන් හැම දිනෙකම ඒක රැසී කරගෙන අද මේ හිමිදිරි පාන්දර ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමවටපත් වෙච්ච අවස්ථාව. උපන්දිනය සමරන ඒ දරුවන්ට ආශිර්වාද කරන්ටත් ඒ වගේම මිය ගිය පියතුමාට මේ පින්කමෙන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරපු පින්කමයි මේ සිදු කළේ. විශේෂයෙන්ම ඒ දරුවන්ට ආශිර්වාද කළා. ඒ දරුවන්ගේ ජීවිතයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත් පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාටම ආශිර්වාද කරන්ටත් බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් දේශානේ නොවනා සිය නම සඳහන් නොකර අනිත් අයට ආශිර්වාද කරන්නයි මේ පින්කම සංවිධානය කළේ. පින්තුන ඔබ දන්නවා අප කිසියම් ස්ථානයක් ආලෝකවත් කරන්න ආලෝකයක් දල්වනකොට ලාම්පුවක් මතු කරනකොට එහි මුලින්ම ඒ පහනේ ආලෝකය ලැබෙන්නේ ආලෝකයේ දල්වන කෙනාට. ඊට පස්සේ තමයි ඈතට ආලෝකය විහිදෙන්නේ. අන්නේ වගේ තමයි අප මේ දල්වන මේ පුණ්‍ය නැමැති පහන කුසල නැමැති ආලෝකය දල්වනකොට ඒ පින්කමට මුල් වෙච්ච කෙනාට තමයි මුලින්ම ආනිසංස ලැබෙන්නේ. ඒක තමයි පින්කමල තියෙන ආනිසංසයේ ආශිර්වාදයේ අනුභවය. ඉතින් අපට මේ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාවේදී ඒ සම්බුද්ධ ශාසනය තුල කරන්න පුළුවන් උතුම්ම පින්කම් තමයි අපි මේ සිදු කරන්නේ. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. මේ ධර්ම මාර්ගෙ ඉදිරියට යනකොට දිනෙන් දින අපේ හිතේ තියෙන සතුට වැඩි දියුණු වෙනවා. නිරෝගී භාවය, දිගහසිර සම්පත් වැඩෙනවා. අප ළඟින් ඇසුරු කරන අයට ඒ අපේ ආදර්ශය බලපානවා. එයටත් මේ පින දිනු කරගන්නට ආශිර්වාදයක් වෙනවා. ඉතින් පින්කම්ලි ලැබෙන ආනිසංසය මේකයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි එකල භාරත ජන සමාජය අදහසක් තිබුණා. ගාවෝ පවජමානානම් පුත්තෝ පවද සංවරෝ කියලා. ඒ තේරුම තමයි ඔවුන් හිතාගෙන හිටියේ ගාවෝ පවජමානානම් මේ මෙහිමත ඇවිදෙන සත්‍යයන් අතුරින් ගවයා උතුම්ම කෙනා කියලා. ඒ වගේම පුත්තෝ පවද සංවරෝ කතා කරන්න අය අතුරින් දරුවන් විශේෂයෙන් පුත්‍රයන් තමයි උතුම් කියලා. දරුවන්ගේ කටහඬ ඇහිීම තමයි උතුම්ම දේ හැටියට සැලකුවේ. එමගේ මෙකල ජන සමාජයේ ගවයා කේන්දර කරගත්තු කෘෂිකාර්මික පරිසරයක් එදා ಭಾರತයේ තිබුණි. ඔවුන්ගේ ප්‍රධාන සත්‍යකුණේ ගවයා. ගවයා නිතර ඇවිදිනවා නම් ඒක යට ප්‍රයෝජනයක් ආශිර්වාදයක් පිටක් කොට සැලකුවා. එතකොට ඔවුන් සැලකුවේ ඇවිදින ඇතුරින් ගවයා උතුම් කතා කරන්නයන්ගෙන් පුත්‍රයා උතුම් කියලා. මෙවැනි අදහසක් තිබෙන සමාජයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝෝ පවජමානානං බුද්ධෝ පවද සංවරෝ කියලා. මෙහෙමත් ඇවිදින අතරින් සංඝයා උතුම් කතා කරන උන්ගෙන් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. බලන්න දා හින්දු සමාජයේ කිව්වේ ඇවිදින අයගෙන් ගවයා උතුම් කතා කරන අතරින් පුතා උතුම් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඇවිදින අය අතරින් සංගරත්නය උතුම් කතා කරන්නවුන්ගෙන් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. බලන්න කොයිතරම් එදා සමාජයට විප්ලවීය අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරාද කියලා. කොයිතරම් වැදගත් අදහසක් එදා සමාජගත කරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළාද. ස්වාමීන් වහන්සේලා පාත්‍රයක් අතින් දරාගෙන ගියක් ගානේ වැඩම කරනකොට දුප්පත් මිනිස්සුන්ට මත්යන්ටක් හරි බෙදලා සුගතිගාමි වන්නට නිවන් මාර්ග විවර කරගන්නට එක ආශිර්වාදයක් වුණා. අනේ නිසා ස්වාමීන් වහන්සේලාගේ ඇසුර දර්ශනය බොහෝ දෙනාට ආශිර්වාදයක්. අදටත් බුරුමේ, තායිලන්තයේ, කාම්බෝජයේ, ලාඕසයේ වැනි රටවලලයි එයාගේ දවසේ දිනචරියාව ආරම්භ කරන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට පිණ්ඩපාතේ බෙදලා. උදෑසන පිණ්ඩපාතේ වේලක් බෙදීම තමයි එයාගේ මුළු දවසටම තියෙන ආශිර්වාදය බ්ලෙසින් එක විදිහට සලකන්නේ. අනිත් අතින් බුදුරජාණන් වහන්සේ කතා කරනුන්ගේ උතුම් මේ ලෝකයේ යම් කිසි අදහසක් දේශනා කළා නම් ඒ ඊටාම නිවැරදි ප්‍රඥාගෝචරම අරතවත්ම දේශනාව සිදු කරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේද. අනේ නිසා තමයි අදට බුදුරජාණන් වහන්සේගේ දන්තධාතුන් වහන්සේලාට මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ අදටත් පූජෝපහාර පවත්වන්නේ ඒ භාෂාවට, ඒ වචනයට කරන ගෞරවයක් විදියට. බුදුරජාණන් වහන්සේගේ දන්තධාතුන් වහන්සේගේ පහස ලබලයි සියලු ධර්මකාරණා ලෝකයට නිකුත් වුණේ, සමාජගත වුණේ. දළදා වහන්සේගේ ස්පර්ශය ලැබලා ඒ නිකුත් වෙච්ච ධර්මයේ හේතුවෙන් අදටත් දළදා වහන්සේට බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් සේ සලකලා වන්දනාමාන කරනවා ලෝවැසියන්. පින්තුනි, දානමය පින්කම සිදු කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි විශේෂයෙන් ස්වාමීන් වහන්සේගේ ඇසුර සහ උන්වහන්සේගේ ලැබෙන ධර්ම ප්‍රතිලාභය. ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට ඉතාම ගෞරවයෙන් පූජා කරන්නේ. ඇයි ඒකට හේතුව? එකාතකින් ස්වාමීන් වහන්සේලා සමස්ත ජීවිතයම කැප කරලා තියෙන්නේ මේ ශාසනික බ්‍රහ්මචාරියාව සඳහා. ගිහිගෙන් නික්මෙලා ඒ සියලු සම්පත් ඥාතීන් දේපල අත්හැරලා, ඒ වගේම තමන්ට තිබෙච්ච ගිහි ගෙදර සම්පත් සියල්ලක්ම අත්හැරලා, වැඩදියක් තබා තමන්ගේ හිසකෙස් ටික, ඒ වගේම තමන්ගේ ගිහි නාමය, රැකිරස්සා, අධ්‍යාපන සුසුකම් ඒ සියල්ලක්ම අත්හැරලා තමයි මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙලා ජීවිතය ගත කරන්නේ. අන්‍ය ස්වාමීන් වහන්සේලා එකාතකින් ශීලාදී ප්‍රතිපත්තිවල නියැලෙනවා. අනිත් අතින් මේ ධර්මයේ ඉගෙනගෙන මතු කරපුරට මේ ධර්මයේ දානද කරන්නට විශාල කැපවීමක් කරනවා. ස්වාමීන් වහන්සේලාට අප යමක් පූජා කරනකොට ඉතාම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, පිරිසිදුව මනෙන් සකස් කළ තමයි ඒ දානය දෙන්නේ. ඉතින් ඔබ ශ්‍රද්ධාවන්ත හැටියට ඒක ඉතාම මනෙන් සිදු කරනවා. දානය නිසිසේ අපි සම්පූර්ණ කරනවා නම් ඒ දානෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි ධර්ම මාර්ගය අපට හොඳට නිවැරදිව ලැබෙනවා. මේක තමයි අපේ නිවැරදි ලෙසම ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමේ ලබන ප්‍රධානතම ප්‍රතිලාභය බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ධර්ම දේශනා කළේ අපට දුක නිදහස් වෙන්න. වෙනත් විදිහකින් කියනවා නම් අපේ සිත පිරිසුදු කරන මාර්ගයයි උන්වහන්සේ අපට දේශනා කළේ. ධර්මය අහන්න අහන්න අපට තේරෙනවා අපේ හිත පිරිසුදු කරගන්න ආකාරය. එහිදී දානය ප්‍රධානතම කාරණයක් වෙනවා. දන් දෙනකොට අපේ හිත පිරිසිදු වෙනවා, හිතේ සතුට වැඩි වෙනවා. සිල්වන්ත වෙනකොට ඊටත් වඩා හිතේ සතුට ප්‍රසාදි දිනු වෙනවා. කායික වාචික සංවරයක් අපට තියෙනකොට අපට නිතරම අපි ගැන සතුටුයි. අපේ වැරදි වචනයක් කියුනේ නැහැ, අපේ වැරදි චර්යාවක් වුණේ නැහැ කියලා අපේ ජීවිතය ගැන, ඒ සිල්වන්ත භාවය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. මෙන්න මේ දාන සීල දෙක අපේ හිතේ තියෙන කෙලෙස් තදංග වශයෙන් දුරු කරන්නට හේතු වෙනවා. එපමණක් නෙවෙයි, අප ඒ සිල්වන්ත ජීවිතය ගත කරන ගමන් අපි ටිකෙන් ටික හිත එකඟ කරන අරමුණක හිත සමාධිමත් කරනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මේ ආදී භාවනා උපයෝගී කරගෙන අපි එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත තබා ගන්න පුළුවන් විදිහට සිත තැම්පත් කරගන්නවා. ඒ දේ විශේෂයෙන්ම හිත සමාධිමත් කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි අපේ හිතේ තියෙන කාම ඡන්දාදී නීවරණ යටපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් භෞතික දේවල් ඇසුරු කරලා භෞතික දේවල් වලින් සතුට ලබන උත්සාහ කරන අපේ අවසාන උසස්තම බලාපොරොත්තුව භෞතික දේවල් කරගෙන ඉන්නවා නම් අපේ දරුවන් වෙන්න පුළුවන් දේපල නැත්නම් රැකියාව වැඩි දියත් අපේ රූප සම්පත්තිය හරි අපි ජීවිතයේ ඉහළම සතුට ලබන ක්‍රමයසේ භාවිත කරනවා නම් අපට තේරෙනවා මීට වඩා ඉහළ සතුටක් ජීවිතයේ තියෙනවා කියලා. ඒ සඳහා අපි එක කුසල අරමුණක හිත බොහෝ වේලාවක් තබාගෙන දක්ෂ වෙනවා. ඇයි අපි එහෙම කරන්නේ? ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට අපට තේරෙනවා සබ්බේපි මනාභවෝ නානාභවෝ විනාභවෝ අභින්නප්පච්චේකේ තබන් කියපු විදිහට අපි ආදරය කරන කැමති සියලුම දේවල් වලින් අපට ටික ටික වෙන් වෙලා යන සිද්ධ වෙන බව අපි දන්නවා. යම්කිච්ඡා නැලබති කම්පි දුක්ඛං. අපි කැමති දෙයක් තියෙනවා නම් ඒක කැමති දේ කැමති විදියටම නොපවතින බව අපි දන්නවා. යමක් අපි කැමති නම් කිසියම් කාලයක් අපි කැමති විදියට තියාගන්න පුළුවන්. නමුත් ඒක දිගටම පවත්වා ගන්න බෑ. දැන් බලන්න අපි රැකියාවක් කරනවා. ඒ රැකියාවේ අපිට දිගටම ඉන්න පුළුවන් කමක් නැහැ. කවදාවත් දවසක අපිට විස්රාමයන් සිද්ධ වෙනවා. අපට දරුවන් හිටියට ඒ දරුවා හැමදාම අපේ ළඟ නැහැ. කවදා හරි දවසක ඒ දරුවා වෙනත් අයට බාර දෙන්න වෙනවා. වැඩිමියක් සබා පිනතුණි, අපේ රූප සම්පත්තිය බලන්න. අපට බාහිර කිසිම දෙයක් නැති වුණත් අපි අවසාන වශයෙන් අපේ ශරීරය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපේ මේ රූපය ගැන. එහෙම බලාපොරොත්තු තියාගෙන රූපයත් බලන්න පිනතුණි ටිකෙන් ටික වෙනස් වෙන හැටි. අපි කොච්චර මේ ශරීරයට සැලකුවත් මේ ශරීරය වියපත් වෙනවා. ලෙඩ දුක්කටපත් වෙනවා. දුර්වල වෙනවා. මෙන්න මේ විදිහ තත්ත්වයක් මත එයා මේ දේවල් ඇසුරු කරන ගමන් ඊට වඩා ඉහළ තැනක තමන්ගේ සිත පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ තමයි සමත අරමුණක සිත එකඟ කරන අරමුණක දිනකට වැඩි වේලාවක් සිත පවත්වා ගන්නට එයා දක්ෂ වෙනවා, උත්සාහ කරනවා. මෙන්න මේකෙන් පින්නතුනි අපට ආධ්‍යාත්මික සතුට ටිකෙන් ටික දිනු වෙන ආකාරය දැක ගන්න පුළුවන්. මේදී විශේෂයෙන්ම පින්නතුනි අප කැමති සියලුම දේවල් වෙනස් වුණා. අපි කැමති සියලුම දේවල් කැමති විදිහට නොපැවතුණත් දීර්ඝ කාලයක් අපිත් එක්ක එකට යන නොවෙනස් වෙන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අපි බොහෝ භෞතික දේවල් අත්හැරියත් බොහෝ පුද්ගලයන් අපට අහිමි වුණත් මරණාසන්න මොහොත දක්වාම අඛණ්ඩව අපිත් එක්ක යන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අපේ හුස්ම ගැනීම. හුස්ම ඇතුළු කිරීම හා පිටවීම පිළිබඳ මේ ක්‍රියාවලිය උපතේ පටන් මරණය දක්වා අඛණ්ඩව අප සමග රැඳෙනවා. මෙන්න මෙතෙන්ට තමයි පින්වතුන් බුදුදහමෙන් ප්‍රධාන වශයෙන් අපට සතිමත් බව පිළිවන්න අනුශාසනා කළ තියෙන්නේ. අපේ මවගෙන් අපට ලැබෙන උතුම් දායාදය අපේ හුස්ම. අන්නේ හුස්ම කොහොමද ඉහළම ආකාරයෙන් පවත්වා ගන්නෙ? ඒ හුස්මට උපරිම වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද? ඒ හුස්මට සතිමත් බව එකතු කරලා ආනාපාන සති භාවනාව හුරු කරොත් අපි අන්නේ ආනාපාන සති සිටෙවිල්ල මරණාසන්න මොහොත දක්වාම අපට උපකාරවත් වෙනවා. අපේ ශරීරයේ දුර්වල වුණත් අපේ මේ ආනාපාන සතියේ නැත්තම් හුස්ම ගැනීම හා පිළිකිරීම පිළිබඳව මේ ක්‍රියාවලියට අපට නිසිසේ සතිමත් බව එකතු කරන්න පුළුවන් වුණොත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එක ගහමක් වැඩෙනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම් හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් ඒ මොකද්ද කියලා. එකක් වැඩෙනකොට හතරක් දිනු වෙනවා. හතරක් දිනු වෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි හුස්ම පාදක කරගෙන ආනාපාන සති භාවනා වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. හතරක් දිනු වෙන කියන්නේ ඒකයි. ඒ හතර දිනු වෙනකොට හතක් වැඩෙනවා. මොකක්ද ඒ හත? ඒ තමයි සත්‍යබොජ්ජංග, සති සම්බොජ්ජංගේ, ධම්මවිජේ, විරිය, ඒ වගේම පීති, ඒ වගේම පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනවා. බොජ්ජංග ධර්ම හත වැඩීමේ ප්‍රතිඵල ලෙස විද්‍යාවෙන් තියෙන මේ කාරණා දෙක සාක්ෂාත් වෙනවා. එනිසා පින්නතුනි අපට සැබෑලෙසම ජීවිතයේ විශ්වාසය තියන්න පුළුවන් දෙයක් මේ ජීවිතයේ තියෙනවා නම් ඒ එකම දේ තමයි අපේ හුස්ම. අන්නේ හුස්ම නිකන් ඉහළට පහළට ගියාට අපට નિયමිත රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ හුස්මට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ඇගෙයිම ලබා දෙන්නට ඕන. ඒ හුස්මට සතිමත් බව එකතු කරවතින් අපට මරණාසන්න මොහොත දක්වාම ජීවිතය සඵල කරගන්න පුළුවන්. ජීවිතයෙන් එනම සතුට වැඩි වෙනවා. අන්නේ සතිමත් බව තියාගෙන අපි මොකද කරන්නට ඕන? අපේ ජීවිතය යථාර්ථය තේරුම් ගන්නට ඕන. මොකද ජීවිතය කියන්නේ? අපි අවිද්‍යාවෙන් ඉන්නවද ප්‍රඥාවෙන් ඉන්නවද කියන සාධකය. අපට ඇසට රූපයක් පේනකොට ඒ පේන මොහොතේ අපි බාහිර රූපය තුළ හිත බැසගෙනද තියෙන්නේ? ඒ බාහිර රූපය පේනකොට ඒ රූපය හඳුනා ගන්න අවස්ථාවේදී ඒ රූපයේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා තියෙන්නේ කියලා අපි දකිනවද? මෙන්න මේක තමයි පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ ධර්මයේ සමග ඉන්නවාද නැත්නම් ධර්මයෙන් බැහැරද කියලා බලන ප්‍රධානතම ටර්නින් පොයින්ට් එක වෙන්නේ. අපි අවිද්‍යාවෙන් ඉන්නවාද ප්‍රඥාවෙන් ඉන්නවාද කියන සාධකේ. වෙනත් විදිහකින් කියනවා නම් ඇසට පෙනෙන රූපයේ පංචස්කන්ධයක් බවට පත් කරගෙන එතනින්ම නිරුද්ධ වෙනවද නාම රූප දෙක ඇතැනීම නිරුද්ධ කර ගන්නවද? ඒ පංචස්කන්ධයේ නව කර්මයක් විදිහට ගිහිල්ලා පංච උපාදස්කන්ධය බවට පත් කර ගන්නවද කියන සංදිස්ථානය මෙතන. ආනාපාන සතියෙන් එකඟ කරගන්න සිහිය සතිමත් බවින් අපි ලබන ප්‍රධාන සමාන සංසය මේක. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සංසාරික සරකලක යනවද? අවිද්‍යා අයත්වේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ සරකලකින් ඉවත් වෙනවාද කියන ස්ථානය මෙතන. ඇසට පේන රූපය නිරුද්ධ වෙච්ච රූපයක්ද දැන් මේ අත් විඳින්නේ කියලා නොදැක්කොත් ඒ බාහිර රූපය තුල අපිට ඇලීම් හෝ ගැටීම් ඇති වෙනවා. ඒ පේන රූපයේ ඇහෙන ශබ්දය ඔබේ කනට ඇහිලා තේරුම් ගන්නකොට ඒක නිරුද්ධ වෙච්ච දෙයක් ඔබේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න කියලා තේරුම් ගත්තොත් ඔබේ කැමැත්තකින් බාහිර රූපෙන් නිදහස් වෙනවා. අනිත් අතින් අන්න ඒ අවස්ථාව තේරුම් ගන්න මනෝවිඥාණයත් හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියපු විදියට හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකින සාධකය. තිනුතනි මෙන්න මේ පංචස්කන්ධය සහ පංචස්කන්ධය තේරුම් ගැනීම තමයි සම්පූර්ණ බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ. බුද්ධිස් එඩියුකේෂන් කියන්නේ මේක. පංචස්කන්ධය සහ පංචස්කන්ධය තේරුම් අරගෙන අපි පංචස්කන්ධයේ පංචස්කන්ධයක් විදිහටම දැකගෙන නිරුද්ධ වෙනවද? බර බිම තියනවද? නැත්නම් ඒ නිරුද්ධ වෙච්ච දෙයක් දෙයක් හැටියට බර කරේ තියාගෙන යනවද? නැත්නම් ස්කන්ධ පංචකය ආචේගාමී විදියට රැස් කරගන්නවද? නැත්නම් අපචේගාමී විදියට ඒ පංචස්කන්ධයෙන් නිදහස් වෙනවද? වැයවීමට යනවාද කියන කාරණේ. මෙන්න මේ අවබෝධය සමගම අපට අවබෝධ වෙනවා අපි දුරු කරන්න ඕනේ මොකද්ද කියලා. මේ අවබෝධය සමගම අවිද්‍යාව සහ භව තණ්හා කියන කාරණා දෙක අපි දුරු කරගන්නවා. ඒ සඳහා මාර්ගයේ ලෙස අපි දකින්නේ සමති දර්ශනා භාවනා වැඩි වීම. අපේ ජීවිතයේ වැඩිපුර ප්‍රමුඛත්වය දෙන්නට ඕන සමත විදර්ශනා දෙක දිනු කරගන්නට. අනේ ප්‍රතිඵල ලෙස විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ ජීවිතයේ තමයි වෙනතුනි සැබෑ ලෙසම සාර්ථක ජීවිතයක්සේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එනිසා ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේලාට දානය පූජා කිරීමෙන් ඔබ ලබන ප්‍රධානතම ආනිසංසය තමයි මේ සඳහා මඟ තේරුම් ගැනීම. වෙනත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍යය. ස්කන්ධ පංචකය කියන්නේ දුක්ඛ සත්‍යය. අවිද්‍යා භව තණ්හා කියන සමුදය සත්‍යය. විද්‍යා විමුක්තිය කියන්නේ නිරෝධ සත්‍යය. සමථ දර්ශනා කියන්නේ මාර්ග සත්‍යය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපි තේරුම් ගත්තොත් පිනොතුනි අපට අභ්‍යන්තර ජීවිතයේ ලොකු ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙනවා. මේ ධර්මයෙන් ඉක්මනට ප්‍රයෝජන ගන්නට ඕන තමා තමයි ලෝකෙින් ඉන්න වාසනාවන්තම කෙනෙක් කියන කාරණේ අවබෝධ වෙනවා. මේ ධර්ම ප්‍රතිලාභයෙන් නිසලසේ අපේ ජීවිතේ ලැබුණොත් වෙනතනි අපේ ජීවිතේ කලකිරෙන දුක් වෙන දෙයක් නැහැ. අද අපි ජීවිතේ නොයෙක් දේවල් පිළිබඳව දුක් වෙනවා. ඇතැමිට අධ්‍යාපනයෙන් තමයි බලාපොරොත්තු ඉලංගෙට ළඟුන් වෙන්න බැරුණා කියලා. ඇතැමිට ඔබ කැමතිම ජීවිතයේ ප්‍රියමනාප අය සමග එකතු වෙන්න බැරි වුණා කියලා. නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට ධනය ඉලක්ක වලට ළඟුණක් වෙන්න බැරි වුණා කියලා. නැත්නම් ඔබේ දරුවා කැමති විදියට අධ්‍යාපන ඉලක්ක වලට ළඟා කරගන්න බැරි වුණා. නැත්නම් ඔබේ රූප සම්පatti අනිත් අය තරම් නැහැ. එක උස වැඩි, එක මිටි වැඩි, එක මහත වැඩි, එක කෙට්ටු වැඩි, එක කළු වැඩි, සුදු වැඩි. මේ මොකක් හරි දෙයක් ගැන අපේ හිතේ කොතන හදනක තියෙනවා. නමුත් වෙනතුනේ මේ කිසිම දෙයක් ගැන තමන්ට දුකක් ඇති වෙන්නේ නැහැ. වැඩි දෙයක් තබා වෙනතුනේ ධර්මයේ සඳහන් වෙනවා. මේ සඳහන් පණිවිඩය කෙනෙකුට ලැබුණොතින් එතනත්තා උපතින්ම දෑස දෙපය අහිම කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අය උපතින්ම අත් දෙකක් නැහැ, පාද දෙකක් නැහැ ඇති කට්ටිය. හැබැයි බුද්ධිය හොඳට තියෙනවා. බුද්ධිය හොඳට තියෙනවා නම් මේ දහම් පණිවිඩය අහන්න ලැබෙනවා නම් එතනත්තා උපතින්ම දෑස දෙපය අහිම වෙලා අවුරුදු 100ක් එක තැනම හිටියත් එතනත්තට ජීවිතයේ දුක කැටිගන්නේ. ඇයි ඒ ඊට වඩා ධර්ම ප්‍රතිලාභයක් තමයි ජීවිතේ ලැබෙලා. අනිත් දේ තමයි අපිට හිතෙනවා සමාජලාදී. අපි සමාජයේ ලොකු දෙයක් කරලා තියෙනවා. සමාජයෙන් අපට එච්චර දෙයක් ලැබුණ නැහැ කියලානේ. ඒකයි අපිට අසාධාරණකම් වලට ලක් වුණා. හරි රැකියාවයි උසස් වීමක් දුන්නේ නැහැ. මේ වගේ නොඑක් දේවල් අපිට හිතෙන වෙලාව තියෙනවානේ. නමුත් වෙනතුනි මේ ධර්මය හරියට තමාගේ ජීවිතේට ලැබුණොතින් එදාට අපට තේරෙනවා සමාජයෙන් අපට වෙන්න ඕන දේ හැමදේම වෙලා කියලා. විතරක් නෙවෙයි තමන්ට තේරෙනවා තමන් සමාජයට කරපු දේ මදි කියලා. දවසේ පැය 24 නොනිදා නොමිලේ ලෝකෙට වැඩ කළත් මේ ලැබිච්ච ධර්ම ප්‍රතිලාභයට අපි සමාජයට කරන දේ මදි කියන හැඟීමක් එනවා. මෙන්න මේ දැනුමත් එක්ක තමා ජීවිතේ ලොකුම දානය කරන්න දැන් පටන් පෙළඹෙනවා. මොකද ලොකුම දානය? සම්බදානං ධම්මදානං දිනාති. සියලු දානයන් අතරින් ධර්ම දානය තමයි උතුම්ම දානය. මෙන්න මේ ධර්ම දානය දෙන්නට තමන්ට පුළුවන් උපරිම ශක්තිය, උපරිම ක්‍රම ශිල්ප තමා ලෝකෙ වෙනින් සිදු කරනවා. දින දින තමන්ගේ ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. තමා උපරිම උත්සාහ කරන්නේ තමන්ට ලෝකේ තමන්ට ලෝකයට කරන්න පුළුවන් ඉහළම ධර්ම ප්‍රතිලාභය තමා සිදු කරනවා. ලෝකෙට සේවයක් කරනවා. එනිසා කියන්නේ don't find a job, find a mission කියලා. Don't find a job, find a mission කියලා. රැකියා හොයන්න එපා. හොයන්න ඕන ලෝකයට කරන්න පුළුවන් මෙහෙවර සේවය මොකද්ද කියලා. අන්නේ සේවය කරන්න පුළුවන් විදිය රැකියාවක් ගැන අපි තෝරගන්නට ඕන. තමා කුමන වෘත්තියක යෙදුණත් ඒ වෘත්තිය තුළින් එකහතකින් ඔබ සමාජයට මෙහෙවරක් කරන ගමන් ඔබට ධර්මයේ ලෝකෙට දෙන්න පුළුවන් නම් අන්න ඒ දේ අපි ලෝකෙ වෙනින් සිදු කරනවා. ඉතින් මම හිතන්නේ මෙතනින් ඔබ හැම දෙනෙක්ම මේ සදහාමගේ ඉන්න ඇත්තම් නිරතුරුව කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් දාන ආදී පින්දහම් සිදු කරන සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන පින්තුන ඔබ ඔබට මේ ජීවිතේ ගැන ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඔබ දන්නවද ලෝකයේම බොහෝ දෙනෙක් කොයිතරම් දුෂ්කර මාර්ගවලද ඉන්නේ? ඇතැම් විට ලෝක යුද්ධ, ඇතැම් විට පාරිසරික සාධක, ඇතැම් විට දේශපාලඥයන්ගේ අඩුපාඩු පන්න සහ සිදුවන සමාජ අසාධාරණකම්, ඇතැම් විට ගෑස් ටිකක් ඉන්ධන ටිකක් ගන්න බැරුව මිනිසු විඳින දුක, දිනෙන් දින ආහාර මිල වැඩි වෙන හැටි, සල්ලි දීලවත් ආහාරයක් ගන්න තියෙන අමාරුතාවයන්, ගෑස් ගන්න තියෙන අමාරුතාවයන් ලෝකේ නොයෙක් දෙසින වහනවනේ. ඒ වෙනේ ඇතුළෙන් ඔබ කොච්චර වාසනාවන්තද? එහෙනම් ඒ වාසනාවන්ත බව ඔබට ලැබුණේ කොහොමද? ඔබ සසරේදී දාන ආදී පින්දාම් සිදු කරලා ඒ විතරක් නෙවෙයි ආනිසංස විදියට ඔබට ඒ ධර්මයේ පිළිපදින්න පුළුවන් ඉහළම වටා පිටාව ලැබිලා තියෙනවා. ඒ නිසා එවැනි දුෂ්කරතා තියෙන තැන් ගැන හිතලා දුක් වෙනට එපා පින්නතුනි. ඒ අයගේ පිනේ අනුව තමයි ඒ දේ ලැබිලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් බාහිරින් ඉඳන් උදව්වක් කරන්න. හැබැයි හිත නරක කරගන්න එපා පින්නතුනි. ලෝකේ කලින් කල මේ වගේ ස්වභාවයන් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයන්ගේ ඒකාදිකෙන් කර්ම දෝෂ, අනිත් අතින් විවිධ විදිහේ පරිසරික සාධක තුලින් මේ දේ සිද්ධ වෙනවා ලෝකේ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන. අපි හැම ඉෂුව එකක්ම ඔපචුනිටියක් කරගන්න දක්ෂ වෙන්නට ඕන. සමාජ ගැටලුවක් ඇති වුණාම පුද්ගලයන්ට දොස් කියන එක නෙවෙයි. ඒ වෙලාවේ අපිට කරන්න පුළුවන් කුසලයක් කොහොමද? ඉහළම ආකාරයෙන් අපේ හිත දිනු කරගන්න ඒ වෙලාවේ අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එක අවබෝධ කරගෙන අපිට කරන්න පුළුවන් දේ අපි ලෝකෙ වෙනින් කරන්න ඕන. ඒ වගේම අපි අඛණ්ඩව මේ ධර්මයේ තුල ඉදිරියට යන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ ස්වාමින් වහන්සේලා සෙත් පිරිත් සජ්ජහනා කරමින් ඔබට ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබ සිදු කළා වූ මේ දානමය පින්කම ආනිසංසයෙන් මේ ස්වාමින් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්තිවල තියෙන ආනිසංසයේ බලයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන මේදා වළහන්දුව ඒ දියණිය 7 වෙනිදා උපන්දිනයේ සමරණේ ඒ දියණිය ඇතුළු ඒ වගේම ඉනෝපා ප්‍රනාන්දු කොමදිනි ගුණසිරි ඒ වගේම චන්ද්‍රිකා පෙරේරා ඇතුළු ඒ වගේම ඥාන මාස්ටර්චි මෑණියන් ප්‍රධාන පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාටම මේ උතුම් පිරිත්‍යානි සංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනි සැලසේවා. මේ පින්ෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දෙනාටම විශේෂයෙන් දේශානින ඕනටත් නිදුක් නිරෝගී සම්පන්නිය ජීවනි සැලසේවා. මෙවැනි දාන ආදී පින්දහම් සිදු කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් උපරිම පර ලබා ගන්නට ඔබට සියලු කායික මානසික ශක්තිය මේ උතුම් සෙත්පිරි දේශනාව තුළින් හේතු වාසනා වේවා කියන ප්‍රතිමෙන් අපි හැම දෙනාටම ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන ගෞරවයෙන් විශ්වාසයෙන් ඊටම කන් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දං සේ. නමෝ තස්සේ අරහතු භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං ගුන්දෝ භගවාසේ සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පන්තිකෝ පනයිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි පරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති තේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං යං කිංති වින්තං ඉදවා උරං සංගේ සුවායං රතනං පනීතං නනෝ ඉදං තිබුන්දේ රතනං පනීතං ඒතේන සංජ්ජවන්ති හෝතු කරං විරාගං නම සම්පනීතං යදංජසා සංඛෙමුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචේ ඉදං තිදං රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නාන්නති සම්භවං විරන්ත චින්තා ආයති කේ භවස්මින්තේ කීන බීජා අවිරුල් ඉජ්ජන්දා නිම්බන්ති ධීරා යථායං පදීපෝ ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු හරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සම්පෝ යෝජසෝ යෝජ සුවචෝ චන්ස මුදුවනති සන්තුන් සකෝච සුමරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු නච බුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ කේමිනෝ හන්තු සම්බේ සන්ත බාන්තු සුඛේ සන්තායේ කේති පාන භූතන්ති තතාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජි මාරංස කානුක දෙට්ටාවායේ වහන් දෙට්ටා සන්ති අවිදුරේ බෝතාවා සම්බවේසීවා සම්බේ සන්තෝ බන්තු සුගිතන්තාන පරෝ පරන්නි කුම්බේත නාති මඤ්ඤේත කන්ත ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතායතානියම් කුන්තං ආයුසායේක කුන්ත මනුරක්කේ එවම්පි සම්බූතේසු මාන සම්භාවයේ අපරිමාණං පංච සම්බලෝකස්මි මාන සම්භාවයේ අපරිමාණං හුන්දං අදෝච තිරියන්ත අසම්බාධං අවේරං අසපන්තං තික්ඛං තරං සයානෝ වායාව තංස විගත මින්දෝ ඒතං සතින් නදෙන්නේ බ්‍රහ්ම මේතං විහාරං නිදමා හෝ දෙක්ටෙන්ච අනුපදම්ම සීලවා දක්සනේන සම්පන්නෝ කාමේ සොවිනෙයගේ දම් නහි ජාතු ගම්බසියං පුනරේති සීතේන සංච වංජේන දුක්ඛාවෝ ප්‍රසමින්තුතේ ඒතේන සංච වංජේන භයාවෝ ප්‍රසමින්තුතේ ඒතේන සංච වංජේන රෝගාවෝ ප්‍රසමින්තු තේ සම්බීතියෝ නිවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛත්තරක්ඛූතානං පාපං ගහනිවාරණා පරින්තං සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ හොඳයි පින්තුනේ අද දින දේශානි නෝනා සිද කරන්න බලාපොරොත්තු වුණු ධාර්මයේ පින්කම ඉතාම මැනවින් සිද කරලා නිවාණපත්යේ සාස්තාව රැස් කරගත් මේ උතුම් පුණ්‍යධර්මවලානි සංසයෙන් අපරමෙන් මියගේ ඥාතී උද මේ පින දැක සුවපත්ත්වවා කියලා අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. විශේෂයෙන්ම ඒ ආදරණීය පියතුමා පියසේන මාසාචි මහත්මයාතුළු ඔබනමින් මියගොස් යම් සංඥාත් මිත්‍රාදීන් පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ සියලු ඥාතීන් මේ පින දැක සුවපත්ත්වවා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රසකරගත් නූතුම් පුණ්‍ය ධර්මවල බලයෙන් විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන මේ දහ බලහන් දුව එදියනියතුළු ඔබ විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන මේ දරුවන් හැම දෙනාටම ඒ ආලෝක බුදුනුවන්ට ඒවාගේම අරලි දීනය ඇතුළු මේ සහභාගවෙන දරුවන් හැමදිනාටම දෙවයන්ගේ ආශිර්වාදයක් සැලසේවා. ඒවාගේම දේශානය නොවනගේ දයාබර මෑණියන් ඥාන මාසාච්චේ ඒ මාතර ඇතුළු සරණාකෙන් පිටිය ඒ මෑණියන් ඇතුළු ඒ හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සැලසේවා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. හොඳයි, දේශානි නෝනා බොහොමත්ම සතුටට පත් කරන්න අද මේ හිමිදිරි පාදර සිදකරන්න බලාපොරොත්තු වන දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා. ඉතාම මැනවින් දානය සෝදානම් කරලා සම්බුද්ධ පූජා පැවැත්වුවා. ස්වාමීන් වහන්සේල වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් දානය පූජා කළා. මේ සියලු පින්කම ලානිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙර අවශ්‍යෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. දින දින සතුටෙන් සැනසීමෙන් බොහෝ කලක් මේ සම්බුද්ධ ශාසනයේ පින්කම් කරමින් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාගචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මෙවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.